අවිනික ක්‍රීඩා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් ක්‍රීඩා. එක එක ප්‍රදේශවලට අදාළ ක්‍රීඩා. උදාහරණයක් විදිහට ගත්තොත් පොළොන්නරුව වගේ ප්‍රදේශවල බලවේසලින් සම්බන්ධ තියෙන විශේෂ ප්‍රාගුණ්‍ය අපි කොහොමද ශක්තිමත් කරන්නේ? ඒ වගේ විශේෂ ප්‍රදේශවලට අපි කොහොමද අපේ ක්‍රීඩාව ගෙනියන්න වැඩි පිළක් සකස් කරන්නේ? ඒ වගේම අපේපැත්තකින් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් ක්‍රීඩාවන් කොහොමද අපි ජාත්‍යන්තර තලයට ගෙනියන්න පුළුවන් ක්‍රීඩාවන් කොහොමද විස්තරට ගෙනියන්නේ? ඊට අමතරව ඒ වගේම අනිත් පැත්තෙන් ක්‍රීඩාශීලී රටක් වී කරන වැඩ පිළ අනිත් පැත්තේ දින මහා අභියෝගයක් බවට පත් වෙලා තියෙන විශේෂ බෝනෝන් රෝගවලින් අපි පීඩා විඳින රටක් බවට දැන් පත් වෙන්න තිබෙනවා. සමස්තයක ජයග්‍රහණය නැත්නම් රටේ පීඩාව දිනු කරන වැඩ පිළකට අපි අතගෑස්සිය යුතුයි කියලා මම විශ්වාස කරනවා.